දැන් අපිට පේන්නේ යහපාලනය කියලා ආපු උදවිය නිල්පාට පාතාලේ හිටපු කට් පාතාලේ සමාජිකයෝ අද කොළපාටට එකතු කරගත්තා. ඒ නිසා ආණ්ඩුව ගන්න කලින් බලය ගන්න කලින් අද මැතිවරණ කාලෙත් මේ පාතාලය තමන්ගේ දේශපාලන පැවැත්මට පාවිච්චි කරනවා නම් ආණ්ඩුව අරගෙන අවුරුදු දෙක තුනක් ගියොත් කොහොම වෙයිද? ඒ සැකය, ඒ ප්‍රශ්නය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා අපි මේ රටේ නිර්මාණය කරන්න ඕනි සැබෑ යහපාලන. ජනතාවගේ බලාපොරොත්තුව ඇත්ත යහපාලන. ඒ ඇත්ත යහපාලනය සැබෑ යහපාලනය ඉටු කරන්න පුළුවන් වෙන්නේ, යථාර්ථයක් කරන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් ජෛවික බලයක් පාර්ලිමේන්තුව තුළ තිබීමෙන් පමණයි.